අපි දැනට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට අතිරේකව අපිට ලැයිස්තු වලට අතුරත් කරන්න පුළුවන් නව නාම යෝජනා සඳහා නාම යෝජනා කැඳවීම දැන් ආරම්භ වෙනවා. ඒ අනුව ළමන ජූනි මාසේ 5 වෙනිදාට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ නාම යෝජනා අපේ කාර්යාලයෙන් ලබා ගන්න අයදුම් පතක් මාර්ගයෙන් එවන්න. පළාත් පාලන නියෝජිතින් පිළිබඳ නාම යෝජනා ජූනි මාසේ 10 වෙනිදා එවන්නත් කියන පණිවිඩය තමයි අපි දලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සැමටම නැවත ඡන්දය ඉල්ලීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දැන් තියෙන සංවිධායකවරුන්ටත් ලැයිස්තු වලට අතුලත් කරන්න පුළුවන් කණ්ඩායම කියන්නේ පවතින ක්‍රමයට අතුලත් කරන්න පුළුවන් කණ්ඩායමටත් අපි ඇඳවල. නව ක්‍රමයට පවත්වන්න සූදානම් වුණත් ඒ ක්‍රමයටත් අපි සූදානම් වීම කළා.